ඔබේ ආදරේ මටමයි කියා ලේවා එදා පිටුවක් පුරා තාරුකා පායලා ඔබේ ආදරේ මටමයි කියා ලේවා එදා පිටුවක් පුරා තාරුකා පායලා මුව පුරා දුටු ඔබේ සිනා දැක මාසිතින් පැතු පැතුම් ආදරේ දැනුනාරසින් මට ජීවිතේ පුරා ඔබේ ආදරේ මටමයි කියා ලේවා එදා පිටුවක් පුරා තාරුකා පායලා පන ඇතිතුරා මට පෙනෙන මානයේ සිටින තුරා මොහො තක්පුරා ආදරේ සදා මගේ ජීවිතේ පුරා ඔබේ ආදරේ මටමයි කියා ලේවා එදා පිටුවක් පුරා තාරුකා මටමයි කියා ලේවා එදා පිටුවක් පුරා තාරුකා